අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි සැනහවත් වාසනාවන්ත පින්වතුනි මේ වසරකට කලින් මියගිය තෑඹර මෑණියන් සිල්වියා විජේතුංග මාතාවසේ පත් කරලා වාර්ෂිකව සිට කරන පින්කමයි අද දින මේ ධම මැනවින් සිදු කළේ. ලංකාරම විහාරස්ථානයට මෙවට ප්‍රදේශවාසී සියලුම මහා සංඝරත්න දැස් කළා. ඉතාම ආනිසංසදායී විදියට කුසල් වැඩෙන විදියට මේ පින්කම නිමාවටපත් කළේ. සිදු කළා වූ පින්කමෙහි වැදගත් අවස්ථාව තමයි ඔබ කළා වූ පින්කම අනුව සතුටට පත් වෙන අවස්ථාව. මේකටයි පුණ්‍යානුමෝදනා කියලා කියන්නේ. එකාදකින් පින්කමක් කළා වූ පින්වතුන් සතුට වෙන අතරේදී පින්කමෙහි ආරම්භන බණ ඒ මියගිය ඥාතීන් සුවපත් කළා ඒ අය අනුමෝදන් කරන අවස්ථාවයි මේ සිදු කෙරෙන්නේ. අද විශේෂයෙන් සිහිපත් කරන සිල්වියා මෑණියන් දෙස බලන විට එවනම් මේ පින්කම පිළිබඳව කල්පනා කළ බලන විට මෙවැනි පින්කමක් කරන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අදාසමේ අකාශමේ ඥාතිමිත්තා සකාචමේ පේතානන් දක්කිනන් දජ්ජා පුබ්බේකත මනසනන් කියපු විදියට මියගේ ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගිය කෙනා ජීවත් ඉන්න කාලයේදී සිද කළා වූ යහපත් දේවල් ඒ වගේම තමන්ට කළා වූ සැලකිලි සිහිපත් කරන්න මියගිය කෙනාගේ ගුණය සිහිපත් කරන්න කියලා දේශනා කළා. එකාතකින් මියගිය ඥාතීන් ගැන සිහිපත් කරලා එයන්ට කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරන අතරේදී අනිත් අතින් ඔබ මේ දානය පූජා කරන මහා සංඝරත්නයේ ගුණ මැනවින් සිහිපත් කළ යුතුයි. ස්වාමීන් වහන්සේලා එක නමක් වෙනුවෙන් අප යමක් පූජා කළත් ඒ පූජා කරන්නේ සංඝ සතුකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගෙන් සෝභමාන වෙච්ච මේ සම්බුද්ධ ශාසනය අලංකාරවත් කරපු ඒ නික්ලේශී මහා සංඝරුවන වෙනුවෙනුයි අප මේ දානීය පූජා කළේ කියන ශ්‍රද්ධාව සිදුවිල්ල ඇති කරගන්නට ඕන. ඒ වගේම මේ මියගිය මෑණියන් තුළ තිබිච්ච ගුණ විශේෂයෙන් දරුවන් විදියට ඔබට උගහක් සීමත් කරගන්න පුළුවන්. ඒ මෑණියන් සුවිශේෂී කෙනෙක්. මේ දරුවන් කුඩා කාලයේම ඒ ආදරණීය පියතුමා මියගියාට පස්සේ ඒ අම්මා තාත්තා දෙන්නගෙම වගකීම කරන අරගෙන දරුවන් මේ සමාජය ඉහළටම ගෙන යන්නට ඒ මෑණියන් ලොකු පරිශ්‍රමයක් දැරුවා. ඒ විතරක් නෙවෙයි එතුමිය සිය ජීවිත කාලයේ තමන්ගේ දරුවන්ගේ යුතුකම් වගකීම් ඉටු කරලා අවසාන වසර ගණනාවක්ම විවේකීව නිහඬව කාලය ගත කළා. බොහෝ දෙනාට ජීවිතයේ අවසාන කාලයේ තමන්ගේ දරුවන්ගේ ළඟම නැත්නම් තමන්ගේ ගෙවල්වලම ශ්‍රී ලංකාවේ නම් මහගෙදරම ඉන්න ඕන කියන හැඟීමක් තියෙනවා. නමුත් මේ අම්මා තුළ අපි දැකපු සුවිශේෂී ලක්ෂණය තමයි දරුවන්ගේ වගකීම්වලින් නිදහස් වෙලා විවේකීව එතුමිය කාලය ගත කළා හුදකලා යන මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. මේක ඉතාම දුර්ලභ ලක්ෂණයක් විදිහට අපට සැලකන්න පුළුවන්. එතුමිය තනියෙන් හිටියේ විතරක් නෙවෙයි නිතරම බුද්ධදාම සංඝගෙන තෙරුව නැසුරු කරමින් බණදහම් ශ්‍රවණය කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කළා. එතුමිය නිතරම ආශ්‍රය කරේ ධර්මයට කැමති අය තමයි සමීපයෙන් ආශ්‍රය කළේ. ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ තියෙන ලක්ෂණ සියල්ලක්ම මෙතුමිය තුළින් අප දැක්කා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්චති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති කියලා ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ ධර්මයේ සඳහන් වෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වතුන් දකින්නට කැමති. මේ මෑණියන් නිරතුරුව ස්වාමීන් වහන්සේලා දැකීම ජීවිතයේ සතුටක් කරගත්තා. විහාරස්ථානයකට ගියාම නිතරම ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ගෞරවයෙන් උන්වහන්සේලා ඇසුරු කළා. ඒ අතරත් විශේෂයෙන් විහාරස්ථානයක ඉන්න කුඩාම ස්වාමීන් වහන්සේලා ගැන විශේෂ අවධානයක් යොමු කළා. බොහෝ විට අපි පන්සලකට ගියාම ලොකු හාමුදුරුව ගැන තමයි වැඩිපුර අවධානයක් තියෙන්නේ. නමුත් මේ මෑණියන් තුළ තිබෙච්ච විශේෂ ලක්ෂණයක් තමයි පන්සලකට ගියොතින් ඒ පන්සලේ කුඩාම හාමුදුරුවන්ට තමයි වඩාත්ම සමීප වෙන්නේ. ඒ හාමුදුරුවගේ අවශ්‍යතා බලලා කටයුතු කළා. ඉතින් එතුමිය සිල්ලතුන් ගුණතුන් දකින කැමැත්තක් දැක්කෝ. සද්ධම්මං සෝතමිච්චති නිරතුරුව ධර්මස්ශ්‍රවනය කළා. විනය මච්චේර මලං මසුරුමල දුරුකරමින් නිතර සියතින් දානය දීපුවාම කෙනෙ. එතුමිය දන්දුවන විතරක් නෙවෙයි, නිතරම ස්වාමීන් වහන්සේල මුණ ගැහුනම සඳහන් කරපු කාරණයක් තමයි, හාමුදුරනේ මගේ දූල දෙන්නට ඕන වෙලාවක දානයක් අවස්ථාව ඇතිවුණොත් කියන්න, මගේ දරුවව සම්පූර්ණ කරනවා කියලා. ඒ දරුව දෙන්න ගැන ලොකු බලාපොරොත්තුවක්, විශ්වාසයක්, ගෞරවයක්, ආදරයක් නිමිච්ච අම්ම කෙනෙක්. යම්කිසි දරුවෙක් දෙස බලන විට ඒ දරුවෙගේ චරිත ලක්ෂණ ඉස්මතු වෙන්න වෙන්න බුද්ධිමත් කෙනෙක් බලන දේ තමයි ඒ දරුවන්ගේ අම්ම තාත්තා කවුද කියලා. ඉතින් මේ දරුවන් දෙස බලන විට මේ ප්‍රදේශයේ බොහෝම කීර්තියට පත් වෙච්ච අය. ඒ කීර්තිය පිටුපස්සේ තිමිච්ච මහලොකු කැඩපත තමයි, සෙවනැල තමයි ඒ ආදරණීය අම්මගෙන් ඔබට උරුම වෙච්ච ඒ උතුම් ගුණාංග. ඉතින් දරුවන් විදියට ඔබ මේ සමාජ යම්කිසි කීර්තියක් ලබනවා නම් ඒ අම්මගෙන් ලැබිච්ච ආවාසයෙන් තමයි ඔබට ඒ කීර්තිය ලැබෙන්නේ. පින්තුන් දන්නවා මේ සමාජයේ බොහෝ දෙනෙක් කටයුතු කරන කීර්තිය ලබන්න, ඉගෙන කියාගන්න කීර්තිය ලබන්න, රැකරක්ෂා කරන කීර්තිය ලබන්න, නොයෙක් විදිහේ කටයුතු සිදු කරන කීර්තිය ලබන්න, වැරදියක් තමා පින්තුනි සමාජයෙන් පින්කම් කරන්නේ කීර්තිය ලබන්න. අන්න ඒ தත්ත්වය මත බලන විට මං හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න අය අතුරින් වඩාත්ම කීර්තියට පත්වෙච්ච දෙන්නේ තමයි සඳිනෝනත් අනමනෝනත්. ඒ කීර්තිය නිකන් ලැබපු දෙයක් නෙවෙයි, ඒක දවසකින් දෙකකින් ලැබපු දෙයක් නෙවෙයි. බොහෝ කාලයක් අවංකව මිනිසුන්ට සේවය කරලා ඒ අවංක භාවය සහ වගකීම කියන මේ කරුණ දෙක මැනවින් ඉෂ්ට කිරීමෙන් ලැබපු ජන ප්‍රසාදයක් තමයි ඔබ දෙබලට තියෙන්නේ. ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අන්නේ කීර්තියත් එක්ක ඔබ බැබලෙන්නේ ඒ ආදරණීය අම්මගෙන් ලැබෙන ආවාසය. දරුවන් හදන සැදැහැවත් අම්මල තාත්තලා දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දිනු වෙන තරක් නෙවෙයි, ඒ දරුවන් ගුණධමින් පෝෂණය වෙනවා දකින්නයි අම්ම තාත්ත නිරතුරුව කැමති. ඒකයි ධර්මයේ සඳහන් කරන්නේ අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා කියලා. දරුවන් හදන සැදැහැවත් අම්මල තාත්තලා බලාපොරොත්තු වෙනවා ඒ අම්මට තාත්තලට වඩා ගුණාංග දරුවන්ගේ ජීවිතය තුළ තියෙයි කියලා. ඊට වඩා ඉහළට බැරුණත් අඩු ගානේ අම්ම තාත්තගේ සමාන ගුණාංගවත් දරුවන් තුළ වර්ධන වේ කියලා බලාපොරොත්තුවක් ඒ දෙමව්පියන් තුළ තියෙනවා. කුඩාම කාලේ අපි ඇවිදිනත් කලින් අපේ අම්මා අපේ සිඟිති අධ්‍යක් එකතු කරලා පිළිම වහන්සේ නමක් දැකපු වෙලාවේදී පුතේ බුදු සාදු කියලා වඳින්න කියලා එතනින් ඇති කළ දීපු ශ්‍රද්ධා සම්පත්තිය අපේ ටිකෙන් ටික දහම් පාසල් ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා සිල් සමාදන් වෙලා මේ හැමදේකින් මේ ශ්‍රද්ධා සම්පත්තිය ටිකෙන් ටික වර්ධනය වුණා. අන්නේ වර්ධනය වීම ගුණාංගවල දියුණුව තමයි අපි අමතාත බලාපොරොත්තු වෙන්නේ. බුදුදහමේ හැටියට පින්නතුනි මේ ගුණාංගවල ප්‍රථම ගුණාංගය තමයි, ප්‍රධානතම ගුණාංගයක් තමයි දානය කියන එක. දානං සබ්බත් සාධකං කියලා කියනවා. අත්‍යරේම දන් දීම ප්‍රධාන ගුණාංගයක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම දදන් මිත්‍රානි ගන්තතිය කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් ඔබ සමාජයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් උනේ දන් දීමෙන්, අත්‍යරේමෙන්. අන්න එතනින් ආරම්භ වෙන ගුණධම් ඊළඟට සීලයෙන් තමයි සෝපමාන වෙන්නට ඕන. පංචශීල ආරක්ෂා කිරීම බුදුදහමේ විශේෂයෙන් වර්ණනා කරපු ගුණාංගයක් තමයි සිල්වන්ත ජීවිතය. පංචශීල ආරක්ෂා කරන්න යම්කිසි කෙනෙක් පංචශීලය රකිනවා නම් ඒ තැනැත්තා ගැන සඳහන් කරන්නේ අභයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසලයන් වැළකී ඉන්නවා නම් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තා අවෛරී භාවයේ මෛත්‍රිය ලෝකෙට දෙන කෙනෙක්, අභේදානේ ලෝකෙට දෙන කෙනෙක් කියලා. ඒ නිසා පින්තුනි සිල්වන්ත ජීවිතය තුළ අපේ ජීවිතේ වඩාත්ම සෝභමාන වෙනවා. අපි වෙනත් කෙනෙකුට බයක් දෙන කෙනෙක් වෙන්නේ නැහැ. එතනින් නොනවති වඩාත්ම ජනප්‍රියත්වයට පත් වෙන තවත් ගුණාංගයක් බුදුදහමේ දේශනා කළා. ඒ තමයි යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන කාරණේ. කිසියම් ශාන්ත පදවියක් කැමති නම්, ශාන්ත පදයක් නිවීමක් කැමති කෙනෙක් කැමති නම් ඒ කෙනා විසින් වැඩි යුතු ගුණාංග අතරින් ප්‍රධානතම ගුණාංගයක් කියලා තියෙන්නේ සීල සත්වෝ සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාව කරන්න කියලා. ඒක මෙත්තා සහගත මනෝ කර්මය විතරක් නෙවෙයි, මෙත්තා සහගත වචී කර්මය, මෙත්තා සහගත කාය කර්මයේ වශයෙන් මනසින් කයින් වචනෙන් කියන මේ තුන් දොරින් අපි මෛත්‍රී සහගත වෙන්නට ඕන. අන්නේ මෛත්‍රී සහගත වෙනකොට අපේ හිත තවත් පිරිසිදු වෙනවා. අපේ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මනුස්සයන්ටත් ප්‍රිය වෙනවා අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. මෙන්න මේ විදිහට දානෙන් ආරම්භ වන මේ ආධ්‍යාත්මික ගමන් මඟ සීලෙන් සෝපමාන වෙලා මෛත්‍රියෙන් වඩාත් වර්ධනය වෙනවා. මෙහෙම දිනු කරන ගුණාංග අතරින් බුදුදහමේ ඉහිලිම වර්ණනා කළ තියෙන්නේ සතිමත්ව සම්මා සතියෙන් කාලය ගත කිරීම. අපේ හිතට මනසට දුකක් එනවා නම් ඒ දුකෙන් නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕනේ කියන එක. ඒ තමයි වර්තමානයේ තුල හිත තියාගෙන වාසය කිරීම. දැන් මේ මොහොතේ තමන්ගේ ඇසට පේන්නේ මොකද්ද? කනට ඇහෙන්නේ මොකද්ද? අන්න ඒ දෙයින් තමන්ගේ සිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්නට ඕන. එතෙන්දී අපි බාහිර දේ විසින් අපව ආක්‍රමණය කළා නම් තියෙන්නේ පින්නොතින් අපි දක්ෂ වෙන්නේ නැහැ. දැන් ඔබ මේ දරුව දිහා බලාගෙන ඉන්නවා. දැන් දරුව විසින් ඔබ දැන් පාලනය කරන සම්පූර්ණයෙන්ම. ඔබ හිතන්නේ ඔබ දක්ෂයි කියලා. නමුත් පින්නොතින් ඔබ දරුවා මොකද කරන්නේ කියන එකට වඩා ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ දරුවා දැස බලන විට මගේ හිතට මේ මොහොත මොකද වෙන්නේ කියන කාරණේ. මෙන්න මේක තමයි සතිමත් භාවය කියලා කියන්නේ. අප යමක් ඇසෙන් දකින අවස්ථාව අපට හිතෙන වර්තමාන මොහොතේ අපි දකිනවා කියලා. නමුත් පින්නතුනේ ඇහැට වර්තමාන මොහොතේ වර්ණ රූපේ පතිත වෙනවා. නමුත් අපි ඒක හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනාගන්නකොට ඇසත් රූපයක් චක්කු විඥානයෙන් නිරුද්ධ වෙච්ච මොහොතක අපි මේක තේරුම් ගන්නේ මනසින්. දැන් මේ දරුවා දැස බලන විට ඔබට අනිත් සෙනෙහසක් ආදරයක් ඇති වෙනවා. ඒක දරුවගේ නම දෙයක් නෙවෙයි. ඇත්තටම ඔබම ඔබේ සිතින් නිර්මාණය කරගත්තු දෙයක්. දැන් මේ දරුවා වෙනත් කෙනෙක් දැක්කොත් වෙනත් ආකල්පයක් ඇති වෙන්නේ. මේ දරුවා දැස වෙනස් සතෙක් දැක්කොත් සිංහෙක් හරි කොටියෙක් හරි මේ දරුවා දැස බැලුවොත් මොන වගේ ආකල්පයක් වේද? එතකොට මේ ආකල්පයේ පින්නතුනි මේ දරුවගේ නම දෙයක් නෙවෙයි. ඒ වර්ණ රූපය අපේ හිතට පතිතුනාට පස්සේ ඇසට පතිතුනාට පස්සේ අපේ සිතින් නිර්මාණය කරගත් ලෝකයක තමයි අපි මේ වාසය කරන්නේ. මෙන්න මේක වර්තමානයේ සතිමත් භවෙන් ඉදිමින් මනස තේරුම් ගත්තොතින් ඒ අනිත්‍යතාවය අපි තේරුම් ගත්තොතින් අපි බාහිර ලෝකයේ මත යැපෙන්නේ නැති අපටම රැකවරණයක් සලසාගත්තු අත්තදීපා භික්ඛවේ විරත අත්ථ සරණාන අඤ්ඤ සරණා කියපු විදියට බාහිර කිසිම දෙයක් මත යැපෙන්නේ නැති ස්වාධීන ජීවිතයක් නිදහස් ජීවිතයක් ගත කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතෙන්දී පින්නතුනි පද්මෝපකාර ජීවිතයක් බුදුදහමෙන් වර්ණනා කළ තියෙනවා. සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයා තුළ නිකෙලෙස් වෙන්න පුළුවන් නම් වෛර කරන ලෝකයේ වෛර නොකරන්න පුළුවන් නම් ලෝභ සහගත ලෝකයේ ලෝභ නොකරන්න පුළුවන් නම් අවිද්‍යා සහිත ලෝකයේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතයේ තියෙන වටිනාම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. පින්නතුනි මෙලෙස අපේ ධර්මානුකූල ජීවිත ගත කිරීම තමයි ඇත්තටම අපේ ඒ මියගිය අම්මාට කරන ලොකුම සැලකිලි වෙන්නේ. දරුවන්ගේ අමතක බලාපොරොත්තු වෙන්නේ දරුවෝ සැනසීමෙන් ඉන්නව දකින්න. ඒ සැනසීම ලබන ඉහළම ක්‍රමය තමයි සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගැනීම. අන්න ඒ තුළින් අපි ජීවිතය සෝමමාන කරගත්තොත් අපේ මේ ජීවිතයම විතරක් නෙවෙයි අපේ සසරගත ජීවිතේ මාමල සියල්ලක්ම සතුරු කරන ක්‍රමයක් මේකයි. ආකංකේය සූත්‍රය වැනි සූත්‍රවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් සිල්වන්තව ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් ඒ තැනැත්තාගේ මේ ජීවිතේ ඥාතීන් විතරක් නෙවෙයි පරලෝ ජීවිතේ ඥාතීන්ුත් සතුටු කරවන ක්‍රමය මේකයි කියලා. අන්නේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අද මේ තමාගේ මෑණියන්ට කරන මේ පුණ්‍යානුමෝදනා පින්කමේදී ඔබ අදිස්ථාන කරගත්තොත් මං හිතන්නේ ඒක තමයි මේ මෑණියන්ටත් සසර අනන්ත කාලයක් අපට අම්මල වෙල හිටිය අපට තාත්තල වෙල හිටිය ඒ හැම දෙනාටම සලකන්න පුළුවන් ඉහළම ක්‍රමයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් පින්නතුන් හුඟක් සතුටට පත් ගන්න මේ විහාරස්ථානය කේන්ද්ර කරගෙන ස්වාමින් වහන්සේලා බොහොමයක් වඩමවාගෙන සිද කරන්න බලාපොරොත්තු වන පින්කම ඉතාම ලස්සනට අලංකාරවත් සිද කරපු අවස්ථාව. ඉතින් මේ පින්කම ලස්සන කරන්නට මේ ස්වාමින් වහන්සේලා වැඩම කරවීම අලංකාරයක් වුණා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ වාසය කරන ඒ ස්වාමීන් වහන්සේලා මේ පින්කම ඉතාම ලස්සනට කරන්නට ඔබට මහත් වූ උපකාරයක් කළා. එනිසා උන්වහන්සේලා සියලු දෙනාටම අපි ආශිර්වාද කරමින් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ඵලය මේ වසරකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් සිල්වියා විජේතුංග මාතාව මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඊට කලින් මියගිය ආදරණීය පියතුමා කින්ස්ලි විජේතුංග මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සරණේරි සප්පහාමි, ඒ වගේම චන්ද්‍රා නානාකාර ඇතුළු මියගේ යම්තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටින් නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව වාදනය අතට අරගෙන කැන්වඩමින් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරමු. හොඳයි, පින්තුනි අපි ගාථාව කියලා පුණ්‍ය ආනෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යථා වාරි වහා පුරා පරිපූරෙන්ති ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථා ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මෙවුතුම් පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පින්කමට සහභාගී වුණු අද තදුන්නු හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණය ආශිර්වාදයක් සැලසේවා. දෙවියනුත් මේ පිණින් දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. හොඳයි, පින්තුනි සංධ්‍යානෝනා මහත්මිය අනුමෝණ ඇතුළු මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී වෙලා දයාඹර මෑණියන් වෙනුවෙන් මේ අවුරුද්දක් ගත වෙන අවස්ථාවේදී සිත කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තුනාටත් වඩා හොඳින් ඉතාම අලංකාරවත්ව සම්පූර්ණ කරන්න මේ අවස්ථාව ලැබුණා කියලා හැම දෙනෙක්ම එක වගේ සතුටට පත්වන්න. මේ සියලු පින්කමලා නිසංසයෙන් පින්වත් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. ජීවත් වෙන කාලයේ ඒ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.